එදාට වඩා ජනතාව අද තේරුම් අරගෙන තියෙනවා. දැන් අපි ඡන්ද දෙකක් පැරදුනා. ඒ නිසා දැන් තුන්වෙනි ඡන්දේ යන්නේ. ඉතින් මේ ඡන්දෙදී ජනාධිපති මහින්දපාල සිරිසේන මැතිතුමා, එතුමා අපේ පක්ෂ සභාපතිතුමා, ඒ වගේම එතුමා කණ්ඩායමේ සභාපතිතුමා, ඒ වගේම එතුමා මේ රටේ ජනාධිපතිතුමා. ඒ නිසා එතුමා මේ මැතිවරණය මෙහෙවන්න තීන්දුව කළා තියෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පක්ෂයේ කිසිසේත් අයින් වෙන්නේ නැහැ. පක්ෂයට විරුද්ධව වැඩ කරන්නේ නැහැ කියන තීන්දුවට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට චන්ද්‍රිකා මැතිනේ කොහොමටත් ජනාධිපති මහින්දපාල සිරිසේන මැතිතුමා එක්ක, ඒ වගේම අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අද ඉදිරිින් ක්‍රියාකාරී වැඩ කොටසක් කරනවා. ඒ නිසා අපිට තාම ශක්තිමත් ලෙස මේ මැතිවරණයට තරම් කරලා අපිට ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.